මේ සියගිරි සිරස සියල ලෙයින් අරමුණු කතරගම් මහාසෙන් රණසූරයාගේ යක්ෂ පෙළපතින් තෙද වැටුණු පසු රාවණා යුගයේදීද සුර අසුර රාම රාවණා සටනේදී පවා හෙළයන්ගෙන් අංගම් පොර රණකෙළිය විහිදා පාමින් සියල රාජාවලියේ රාජරාජ මහා මාත්‍යාදීන් ගෙන උගෙන ප්‍රගුණ කර ලංකාපුර නුවර අන්තිම සියල ලේ වැහෙන තෙක්ම රට ජාතිය ආගම රැකගනු වස් දීපු අංගම් කලා ශිල්පය ලක්දිව සටන් පෙළපතේ ඓතිහාසික සාක්ෂි සත්‍යතාවය උරුමය පෙන්නුම් කර එද වැඩුන අංගම් හටන සිය පරපුරක උනුමය ලෙසින රාවණා යුගය ඇරඹුම් කරන අංගම් හටන පෙළපත රකින අංගම් හටන පෙළපත රකින අංගම් හටන පෙළපත රකින්න